එතන අපි මතක කරපු ප්‍රධාන ප්‍රශ්නේ මේ ආණ්ඩුව පිටිවි මොකද? මේ ආණ්ඩුවෙන් මිනිස්සු සමුන්නාසලවත් මේ රටේ පොදු මහ ජනතාව UNP කාර්යය ඇරෙන්නේ UNP කාර්යයේ UNP ගේ ආණ්ඩුවක් වෙන ඡන්ද දෙයි. නමුත් අපිත් එක්ක හිටියනේ පොදු කට්ටිය, සිවිල් සංවිධාන, බහුජන සංවිධාන සියල්ල. ඒගොල්ලන්ගේ එකම බලාපොරොත්තු වෙන්නේ අපෙන් ආර්ථික සංවර්ධනයක්වත්, මේ රටේ ජාතික ප්‍රශ්නේ විසඳීමක්වත් මේ එකක්වත් නෙවෙයි. ඒගොල්ලන්ගේ මූලිකම දේ තියෙන්නේ මේ රටේ තියෙන මේ අසමත් ජාති මේ දූෂණයට පිටක් තියන. ඒක තමයි අවශ්‍ය. මේ පෞල් පිටින් එක්කවෙලා ගහන ගැහිල්ල නවත්තන්න. කෝටි ප්‍රපෝටි ගන්න.